අපි පිළිගන්නේ නැහැ කුටස්කාරව හැටියට ජෙනීව යෝජනාව අස්සම් කිරීම. නමුත් දැන් තියෙන තත්ත්වය තුළින් ඇති වෙන හානිය අවම කළ යුතුයි. ඒ සඳහා අපි යෝජනා කළා උගත් පාඩම් LLRC වාර්තාව, පරණ ගම සාව, උදුලා ගම වාර්තා මේවා පදනම් කරගෙන අවශ්‍ය කරුණු එක්රැස් කිරීමකුත් අභ්‍යන්තර පරීක්ෂණයක් හැටියට පවත්වන්න පුළුවන්. ඒක හරියට මෙහෙවුවතින් අපි යෝජනා කරන ආකාරයට අප රටේ විශේෂයෙන් හමුදාව ජනතාවට දේශපාලන නායකයන්ට වැරදි චෝදනා එල්ල කරමින් දඩුවම් කිරීමේ අනතුර අපි නැති කරන්න පුළුවන් වෙයි.